नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन सारनयामि साधु साधु පින්වත්නි අපි මේ හවස් සරුවේ පද ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතයට අයිති ඒ කියන්නේ 6 වෙනි පොත් වහන්සේගේ තියෙන දේශනාවක් මේ දේශනාවේ නම කරජකාය සූත්‍රය කරජකාය සූත්‍රය කරජකාය කියලා කියන්නේ මේ ශරීරයට කියන නමක් මෞපියන් නිසා හටගත් ආහාර පානයන්ගෙන් පෝෂණය වන ඇලීම් පිරිමැදීම් සේදීම් වලින් නඩත්තු වෙන මේ ශරීරයට කියන නමක් කරජකාය මේ ශරීරය ලැබුණට පස්සේ අපි මේ ජීවිත ප්‍රාත්ම සම්පූර්ණයෙන්ම ගොඩනගා ගන්නේ කුමක් වටාද ශරීරේ වටා මේ ශරීරයට තමයි අපි නංගන් දාගෙන තියෙන්නේ මේ ශරීරයට තමයි අපි ආභරණ ආයිත්තන් පලන් දන්නේ මේ ශරීරයට තමයි කැම්බී ලබා දෙන්නේ මේ ශරීරයට තමයි ඇඳුම් පැළඳුම් අඳවන්නේ මේ ශරීරයට තමයි සැරසිලි කරන්නේ ශරීරයට තමයි මාන සම්මාන දක්වන්නේ ඉතින් මේම අර කර්ජකාය මේ කැඩීම් බිඳින් වලින් විනාශ වෙලා යන මේ ශරීරයේ මුල් කරගෙන තමයි සාමාන්‍ය මිනිස්යාගේ ලෝකේ ගොඩනගන්නේ එතකොට මේ ශරීරයේ මුල් කරගෙන යන මේ ලෝකේ ඒකේනා දන්නේ නැහැ මේ යන්නේ කෙලවරක් නැති ඉපදෙන මෙරිණ ස්වභාවයක කියලා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපට පුදුම විදිහට උදව් වෙනවා. අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතයේට ආයති දේශනාව. මේ දේශනාවේ නම මොකද්ද? කරජකාය. මේක පුදුම කාරණයක් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ මහා පුදුම කියමනකින් නාහම් වික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසං විදිත්වා ව්‍යන්ති භවං වදාමි මහණෙනි දනදන චේතනා පහලකොට දනදන කරන ක්‍රියාවේ විපාක චේතනා පහලකොට දනදන කරන ලද දැනදෙන රැස් කළපු ක්‍රියාවේ විපාක විඳින් නැතුව අවසන් වෙන්නේ නැහැ කියනවා. චේතනා පහලකොට දැනදෙන කරන ලද රැස් කරන ලද ක්‍රියාවෙහි විපාක නොවිඳ අවසන් වෙන්නේ නැහැ කියනවා. තංචේ කෝ දිත්තේවා ධම්මේ එක්කෝ ඒක විපාක විඳින්න වෙනවා මේ ජීවිතයේදී උපපජ්ජේවා මතු ආත්මික ඊළඟ ආත්මය අපරේවා පරයායේ නිවන් දකින තුරු හෝ එතකොට මේ ජීවිතයේදී මිනිස්සෙක් හිතාමතා චේතනා පහලකොට යම් ක්‍රියාවක් කරනවාද ඔහුට යම් ක්‍රියාවක් රැස් වෙනවාද එහි විපාක නොවින්ද ඒක අවසන් වෙන්නේ මේක පින්වත්නි ලෝක ධර්මයක් ඒක බුදු කෙනෙක් විසින් සොයා ගන්නවා බුදු කෙනෙක් විසින් අවබෝධ කරනවා සොයා ගන්නවා පින්නා දෙනවා සාමාන්‍ය මිනිස්යාට මේක සොයන්න කිසිසේත්ම බැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ චේතනා පහලකොට හිතාමතා කරන්නා උදේ රැස් කරන්නා උදේ විපාක නොලබා විපාක නොවිඳ අභාවයටපත් වෙන්නේ නැහැ එතකොට අපිට එක්ක සිද්ධ වෙනවා විපාක විඳින්ද මේ ජීවිතේ එහෙම නැත්නම් අපිට විපාක විඳින්ද සිද්ධ වෙනවා ඊළඟ ජීවිතේ ඒකෙන් අපි ගිය ආත්මේ යම් කිසි කරපු දෙයක් ඇද්ද ඒක මේ ජීවිතේදී පල දෙන්න ඕන තරම් ඉඩ තියෙනවා එතකොට මේ ජීවිතේදී කෙනෙක් යහපත් වෙන්න පුළුවන් හැබැයි ඔහු යම් කිසි දුකකට දුම්නසකට පත් වෙන්නත් පුළුවන් කර්ම විපාක පිළිබඳ ඥාණය ඔහුට නැති නිසා ඔහු හිතන්න පුළුවන් ඇයි අපට විතරක් මෙහෙම වෙන්නේ ඇයි අපි කාටවත් වරදක් කරලා නැහැ. නමුත් බොහෝ විට කර්ම විපාක පිළිබඳ කතාවේදී ඔහු විසින් රැස් කරපු දෙයක් තමයි ඔහු විඳින්නේ. ඒක බැලූ බැලමට කෙනෙකුට පේන්නේ නැහැ. දැන් මේ ජීවිතේ අපි කර්ම රැස් කරනවා. එතකොට මේ ජීවිතයේදී කරන ක්‍රියාව රැස් වෙච්ච දේ එක්ක මේ ජීවිතයේදී අපිට කොටසක් ලැබෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතය අපි රැස් කරන එකේ විපාක අපිට ලැබෙන්නේ මේ ජීවිතයේදී නෝවේ. ඊළඟ ජීවිතයේදී එක්ක අපිට ලැබෙන්නේ ඊළඟ ජීවිතෙත් නෙවෙයි. අපි දන්නේ නැහැ යම් කිසි දවසක අපි නිවන් අවබෝධ කරන්න යම් ආත්මයක ලෑස්ති වෙයිද එදාට එනවා. හරි පුදුම විදිහේ මේ කර්මයට දාස වූ කර්මයට යටත් වූ කර්මයේ පිළිසරණ කරගත්තු ස්වභාවයක් මේ සත්වයාට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා මහණෙනි සිතාමතා චේතනාත්මකව කරපු දේ විපාක නොවිඳ දුක් අවසන් වෙන්නේ කියනවා. දුක අවසන් වෙන්නේ නැහැ. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ නිවන් අවබෝධ කරපු රහතන් වහන්සේලාගේ ඇතැම් ශ්‍රාවකයින්ගේ චරිත දිහා බලද්දී පේනවා සමහර චරිත මහා සූකාන්ත වලින් ඉවර වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වූ ශාක්‍ය වංශය. ඒ හිතාගන්න බැරි සූකාන්තයකින් අවසන් වුණා. මාර්ගඵලලාභින් වැඩිපුරම පහළ වූ වංශය. ඉතින් මේකෙන් අපිට පේනවා මේ කර්ම විපාකයන්ගේ ස්වභාවය තමයි පෙන්වා දෙන්නේ. දැන් මේකෙම තියෙන එක දේශනාවක් සංසප්පනි පරියාය සූත්‍රය කියලා. මට මතක හැටියට ඒකේ තියෙන්නේ. ඒක තියෙන මේ උන්වහන්සේ අහනවා මේ මහණෙනි ඔබ දැක තිබෙනවද? ඇතම් සත්තු මිනිස්සු දකින්නකොට ඇකිලෙනවා හැංගෙනවා මේ සැඟවි කර්ම කරපු අය මිනිස්සු දකින්නකොට ඇකිලෙනවා හැංගෙනවා ඔවුන් යම් වක්‍ර වූ කර්මයක් කළාද ඔවුන්ගේ චරිතය වක්‍ර වෙලා යනවා හරි පුදුමයි මේ මිනිස්යාට තේරෙන්නේ නැහැ තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ හැඩය නිර්මාණය කරනවා. තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ රූපය නිර්මාණය කරනවා. තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ ගතිගුණ නිර්මාණය කරනවා. තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ හඬ නිර්මාණය කරනවා. තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ සෞඛ්‍ය නිර්මාණය කරනවා. තමන්ගේ ක්‍රියාව විසින් තමන්ගේ ඉරණම නිර්මාණය කරනවා. එතකොට මේ තමන්ගේ ජීවිතයේ සියලු හැඩතල සකස් වෙන්නේ ක්‍රියාවෙන්. තමාගේම ක්‍රියාවෙන්. ඉතින් මේ නිසා ඒ කර්මානුරූප ජීවිත හැඩතල සකස් වෙද්දී තමන් බලන ලෝකෙ දිහා බලද්දි පේනවා එක එක්කෙනා කරපු කර්මානුරූපව එක එක්කෙනාට ජීවිත ලැබිලා තිනවා, එක එක්කෙනා විඳිනවා. ඊට පස්සේ කරන්නේ ඒකයි මේකයි ගල්පා බලනවා. අනේ අසවලාට තිබේ අපට නැත. එක්කෝ අපට ඇත, ඔවුන්ට නැත. නමුත් මේ හැමතැනම තියෙන්නේ කර්මයේ පිළිබඳ නිර්මාණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්න එකෙන් ඉතින් අපට අදහා ගන්න බෑ ඒ දේශනාවලින් උන්වහන්සේ ඉස්මතු කරන දේ. හැබැයි ඒ කාලේ මිනිස්සුන් මේක ප්‍රයෝජනින් ගත්තා. ඒ කාලේ මිනිස්සුන්ට මේක නිකම්ම නිකන් අතින් අතට පාස් වෙච්ච යම් කිසි දෙයක් නෙවෙයි. ඒ කාලේ මිනිස්සුන්ගේ හදවත් හරහා ගියපු දෙයක්. ඒ කාලේ මිනිස්සුන්ගේ ක්‍රියාව ධර්මයේ විසින් වැළඳ ගත්තා. ඒකයි ඒ කාලේ මිනිස්සුන්ට මේ ධර්මය පුදුම විදිහට මේ ජීවිතවලට උදව් කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කර්මය ගැන විස්තර කරලා ඊට පස්සේ උන්වහන්සේ වදාලා සකෝසෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා. ඒ කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගත් ඒක සත්‍යයි කියලා නිෂ්ඨාවටපත් ශ්‍රාවකයා. විගතා බිජ්ජු අනුන්ගේ දෙයට ආසා කිරීම අත්හරිනෝ. අනුන්ගේ දෙයට ආසා කිරීම අත්හැරලා විගත ව්‍යාපාදෝ. ඔව් වෛර කිරීම, ක්‍රෝධ කිරීම, තරහගෙනිල්ල, පලිගෙනිල්ල අත්හරිනෝ. ඒක කවුද කරන්නේ? ආර්ය ශ්‍රාවකයා. අසම් මූලෝ සිහි මුලා නොකොට ඉන්නවා. යාර හැම දෙයකම සිහිය මුලා වෙනවා. සම්පජානෝ හොඳට දැනගෙන ඉන්නවා. පතිස්සතෝ සිහිය පිහිටවාගෙන ඉන්නවා. මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතිවිලි වලින් ඒකං දිසම් පරිත්‍වා විහෙරති. එක් දිසාවකට පතුරුවා වාසය කරනවා. තථා ဒුතියං ඒ බඳු ලෙසම දෙවෙනි දිසාවටත්, තථා තතියං ඒ අයුරින්ම තුන්වෙනි දිසාවටත්, තථා චතුත්ථං ඒ අයුරින්ම හතරවෙනි දිසාවටත්. ඒ කියන්නේ එතකොට කොහේද? ඔව් ප්‍රධාන දිසා. උද්ද මදු උඩ යට තිරියං හර සතට මේ සෑම අයුරකින්ම මෛත්‍රී සහගත සිතින් ඔහු වාසය කරනවා. එම වාසය කරන්නේ ඒ ශ්‍රාවකයා ජීවිතය ගැන තියෙන යම්කිසි අවබෝධයකින්. කුමක්ද අවබෝධය? ශාස්ත්‍රුන් වහන්සේගෙන් අද්භූත කියමනක් අහන්න ලැබුණා. මොකක්ද? ඔව් චේතනාත්මකව කරන්නා වූ රැස් කරන්නා වූ යමක් ඇද්ද ඒ විපාක නොවින්ද අවසන් වෙන්නේ නැහැ. එතකොට මෙයාට දැන් මේ ධර්මය අහන්න ඉස්සර වෙලා ජීවිතයේ යම්කිසි අතීතයක් තියෙනවා. සෝ ඒවම් පජානාති. එයාට ඒක දැනගන්න ඕහු. කොහොමද? පුබ්බේ කෝ මේ ඉදන් චිත්තං පරිත්තං අහෝසි අභාවිතං. මගෙන් ඉස්සර වැරදි වුණේ මගේ හිතේ කිසි පළල් බවක් නැති නිසා. පරිත්තං අහෝසි මං පටු හිතින් හිටියා. අභාවිතං මං හිතේ වඩලා තිබුණේ නැහැ. දැන් බලන්න මේ ශ්‍රාවකයා කල්පනා කරන විදිය. දැන් ධර්මයට ආපු නැති එක්කෙනා තමන්ගේ අතීතේ මතක් වුණාම, වැරදි මතක් වුණාම ඉන්නේ වැරද්ද මත හඳා වැටෙනවා. ඒ වැරද්ද විග්‍රහ කරගන්න ඔහු ධර්මයේ හසුරවන්න දන්නේ. ඒ නිසා මේ සිදුවෙච්ච වැරදි ගැන හිත හිත පසුතැවි තෙවි ඉන්නවා. ඒක විග්‍රහ කරගන්න ඔහුට ඔහුට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී පතුරවන ශ්‍රාවකයාගේ අතීතේ තියෙනවා. ප්‍රශ්න. එතකොට ඔහු කල්පනා කරන මට මේ ප්‍රශ්න ඔක්කොම හටගත්තේ පටු සිතින් හිටිය නිසා. නොවැඩු සිතක් මට නොතිබූ නිසා. හරිනේ ඉතිනේ. දැන් අනේ මට මෙහෙම වුණේ කියනකට වඩා මේක කොච්චර බුද්ධිමත්ද මේ කල්පනා කරන විදිය. ඇයි මට මෙහෙම වුණේ කියලා අර ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ආයි තමන්ගේ සිතේ හොල්මන් කරද්දි ඒකම වැළඳගෙන විඳවනා ඉන්නෝනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? බලන උන්වහන්සේ කොච්චර අනුකම්පා සහගතව බලනවද කියලා මේ දිහානේ. උන්වහන්සේ දන්නවා මේ ධර්මයේ මිනිස්සෙක් කෙනකොට ජීවිතේ ලොකු ලොකු ප්‍රශ්න හරහා තමයි ඔව් මේ බණහන් අහම්බෙන් කඩාගෙන වැටෙන්නේ. ජීවිතේ නොයේ කකර තැබ්බ වලට මෝන දීලා නොයේ දේවල් පස්සේ ගිහිල්ලා එක්ක රණ්ඩු දබර වෛර බැඳගෙන නොයේ ප්‍රශ්න මැද්දි මේ සංසාරේ පුරා මහ විශාල සුලියකට අහුවෙච්ච චරිතයක් තමයි මේ ධර්මයට අහම්බෙන් එන්නේ. එතකොට අර පස්සේ කාලේ පිටිපස්සේ අර කතන්දරේ තියෙනවා. එතකොට වරින් වරේ තමන්ගේ කතාව තමන්ගේ ඉස්සරහා දිස් වෙනවා. දිස් වෙනකොට ධර්මයේ දන්නේ නැති එක්කෙනා කඩාගෙන වැටෙනවා. ධර්මයේ දන්නේ එක්කෙනා කරන්නේ මොකද්ද? එයා විග්‍රහයක යෙදෙනවා. මේ තියෙන විග්‍රහය යෙදෙන විදිය. කල්පනා කරනවා ඉස්සර මගේ හිත හරි පටුයි. මට බැඩු සිතක් තිබුණේ නැහැ. ඊට පස්සේ හිතනවා දැන් මේ මෛත්‍රිය වඩන කෙනෙක් දස දිසාවට මෛත්‍රී වඩන කෙනෙක්. ඊට පස්සේ හිතනවා ඒතරහි පනමේ ඉදං චිත්තං අප්පමානං සුභාවිතං. නමුත් දැන් මගේ හිතේම නැහැනේ. ඒතරහි කියන්නේ දැන්. දැන් මගේ හිත ප්‍රමාණ රහිතව හොඳින් වඩනවනේ. දැන් බලන්න මේ හිතක තියෙන කුසලතාවයකින්මයි ගොඩ එන්න තියෙන්නේ. දැන් මේ සූත දේශනාවේ නම පුදුම ලස්සනයි. නම කුමක්ද? කරජ කාය. මම බැලුවා මේ කාය ගැන මුකුත් විස්තරයක් මේකේ තියෙනවාද කියලා. මේකේ සම්පූර්ණ තියෙන්නේ සිතක විස්තර. ඒ සාමාන්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම ගොඩනගන්නේ මේ සිතක ස්වභාවයක් හරහා නෙවෙයි. කායමයි. දැන් නමුත් අපි ප්‍රශ්නයට අරන් තියෙන්නේ අපේ ජීවිතයේ ගත්තොත් අපිට අරුබුද ගැටලු ප්‍රශ්න වැල නොකඩී එකතු වෙලා තියෙන්නේ සිතක පටු බවක් නිසා. මේක කායික ප්‍රශ්නයක් නෙවෙයි. මේක පටු සිතක් නිසා සිදු වෙච්ච දෙයක්. ඉතින් කල්පනා කරන මෙහෙම මට ඒ කාලේ සිද්ධ වුණේ සිත පටු නිසා. දැන් මාගේ සිත අප්පමානං සුභාවිතං. ඔව් ප්‍රමාණ රහිතව සිත මං වඩනවා. යංකෝපන කිංචි පමානකතං කම්මං. බලන්න හිතන විදිහ පුදුම ලස්සනයි. මේ මගේ අතින් සිදුවෙච්ච දේවල් ඔක්කොම මේ අප්‍රමාණ හිතකින් කරපු දේවල් නෙමේ. පටු හිතකින් කරපු යමක් ඇද්ද? නතං තත්‍රාව තිස්සති. නතං තත්‍රාව තිට්ඨති. ඒව දැන් මෙතන මේ සිතේ එක ඉතුරු වෙන්නේ. දැන් එහෙම හිතන්න කියනවා. මේ සිතේ එක ඉතුරු වෙන්නේ. මේ සිතේ එක පිහිටන්නේ. මතක් වෙනකොට හිතන්න කියනවා. දැන් බලන්න මේක තමයි හැබෑම චිත්ත ධර්ම විද්‍යාව. දැන් බලන්න මේ සිතකට මනුස්ස සාමාන්‍ය නොවැඩු සිතකට යම්කිසි දෙයක් එකතු වෙච්ච ගමන් ඒක ඒ සිතේ ඇලෙනවා. ඒ සිතට උරා ගන්නවා. ඒ සිතත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ පිළිබඳ ඔහුට විග්‍රහයකින් දෙන්න බෑ. ඇයි? ඒ සිතට ඒ ගියට පස්සේ ඒ සිත නොවැඩු සිතක් නිසා අර අරමුණ වැළඳ ගන්නවා. දැන් මෙතන එහෙම එකක් නැහැ. මෙතන මොකද කරන්නේ? එයා විග්‍රහයක යෙදෙනවා. යෙදিলা කල්පනා කරන මං ඒ කාලේ කරපු දේවල් අප්‍රමාණ සිතින් කරපුවා නෙවෙයි. ප්‍රමාණ සිතින් කරපු දේවල් ඒවා මේ සිතේ රඳින්නේ නැහැ. මේ සිතේ පිහිටන්නේ නැහැ. මේක නේද නියම ධනාත්මය. හැබෑම චින්තනේ. මේක සුද්ධන්ට අහුන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනව මහණෙනි පුංචි දරුවෙක් කොයි විදියට පොඩි කාලේ ඉඳලා මෙසිත වැඩුවා නම් පොඩි කාලේ ඉඳලා පොඩි දරුවෙක් මෙසිත වැඩුවා නම් ඔහුට පව් කෙරෙවිද? නොහේ තම්බන්ති. නෑ ස්වාමීනි කියනවා. පොඩි දරුවෙක් මේ විදිහට සිට වැඩුවා නම් පව් කෙරෙවිද? අකරොන්තං කෝපන පාප කම්මං අපිනුකෝ දුක්ඛං පුසේ යාත. මේ පව් කෙරෙන්නේ නැත්තම් දුක කොහොමද හොයි ස්පර්ශ කරන්නේ? පව් කෙරිලා නැත්තම් දුක ස්පර්ශ කරන්න කොහොමද? මේක හොඳ පණවිඩයක් තියෙනවා. මොකද්ද? යම් දුකක් දුම්නසක් අපේ ජීවිතත් එක්ක හඹා එනවද, තමා තමන් පිළිබඳවම යම් කිසි කතාවක් ඒ පිටිපස්සේ තියෙනවා. යම් දුකක් දුම්නසක් හඹා එනවද ජීවිතයක් පිටිපසින්, ඒ හඹාගෙන ඉන්නේ දුක දුම්නස කුමක්ද? ඔහු විසින් පෙර කවදා හෝ කරන ලද දෙයක ඵලයයි ඔහු පසුපස හඹා එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යම කුඩා වයසේ දරුවෙක් මේ විදිහට මෙච්චිත වඩලා හිටියොත් ඔහු අතින් පව් කෙරේද කියලා අහනවා. දැන් අපි හොඳටම දන්නවනේ අපි මේ ගත කරන සාමාන්‍ය ජීවිතයේ තුල අපිට කවුරුවත් මේ කතාව කියා දුන්නේ නැහනේ. අපි පාසලකට ගියත් කියා දුන්නේ නේ. පොඩි කාලේ වුණත් දැන් සාමාන්‍ය චූටි කාලේ අපි ගත්තත් මොකක් හරි ඒක අපි හැප්පෙනවා. ඒතර අපි අඬනවා. අනේකට අම්මා මොකද කරන්නේ? අර හැප්පෙච්ච එකට ගහනවා. ආ නාඩා ඉන්න මේකට දෙන්නම් වැඩි කියලා අරකට ගහනවා. ගැහුවාම ඒතර අපි සතුටු වෙනවා. හරි. මාව හැප්පුවාට යසයි. දඬුවම් ලැබුණා. ඒතර චූටි කාලේ ඉඳලා අපි හිතට යන්නේ ඕවා නේද? ඊට පස්සේ සමහර විට අපිට කවුරු හරි වරදක් කළොත් අපි අඬනවා යාට ගහන කම්ම. මේ වගේ අපි යම් ක්ලේශයක් ඇද්ද, යම් ද්වේෂයක් ඇද්ද, මේවා කුඩා අවදියේ පටන් මෝරනවා. එතකොට මොකද වෙන්නේ? තේරෙන වයසේදී ඒකෙනව මෙහෙවන්නේ ඒව තමයි. ඉතින් මේ විදිහට යන ගමනක ධර්මයක් නැතුව මේ යන ජීවිත ගමනේ එතකොට අහම්බෙන් ධර්මය මුණ ගැහෙනකොට ඕගේ පිටුපසින් යම් කිසි කතන්දරයක් තියෙනවා, යම් කිසි ලොකු කතන්දරයක් තියෙනවා. සැපේ පිණිස නොපවතින දුක පිණිස පවතින. එතකොට මේ කතන්දරේ තමන්ගේ ජීවිතයට වරින් වර පෙන්ඳුම් කරනවා. ඒ වෙලාවට ධර්මයේ දන්නේ නැති එක්කෙනා ඒ කතන්දරය තුළම ජීවත් වෙනවා. අතීත ජීවිත මතක් කර කර අරගොල්ලෝ මෙහෙමයි කළේ, අරගොල්ලෝ අපිට මෙහෙමයි කළේ, මෙහෙමයි කළේ කියලක මතක් වෙනකොට ඒක එක දිගට යනවා නේද? මතකේ තියෙන ස්වභාවයක් ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ආයි හිත පිහිටවනවා අකුසලේ. අකුසලේ හිත පිහිටියාට පස්සේ එතනද ලෝකේ ක්‍රියාවායමත් අකුසල් සහගතයි. බුදුරජාන් වහන්සේ අහනවානේ භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි පව් කෙරෙන්නේ නැත්නම් ඔහුට දුක ස්පර්ශ කරයිද? නොහෙතම් බන්ති. එහෙම ස්පර්ශ කරන්නේ නැහැ ස්වාමීනි. අකරොන්තං හි බන්ති පාපකම්මං කුතෝ දුක්ඛං පුසිසති. භාග්‍යවතුන් වහන්සේ පව් කරන්නේ නැත්නම් දුකක් ස්පර්ශ කරන්නේ මොකෙන්ද කියලා අහනවා. පව් කරන්නේ නැත්නම් දුකක් ස්පර්ශ කරන්නේ මොකෙන්ද? හරි ලස්සනයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචන. හරිම ලස්සනයි. භාවී තබ්බෝ කූ පනායම් භික්කවේ මිත්තා චේතෝ විමුක්ති ඉත්‍යාවා භික්කවේ පුරිසේනවා කියනවා. මහණෙනි මේ මෛත්‍රී චිත්ත විමුක්තිය වැඩිය යුතුයි. ඉත්‍යාවා ස්ත්‍රියක් වෙලා හරි කළ යුතුයි. පුරිසේනවා පුරුෂයෙක් විසින් හෝ කළ යුතුයි. එහෙනම් මෙතන ස්ත්‍රී පුරුෂ කතාවක් නැහැ. මෙතන තියෙන්නේ ක්‍රියාව පිළිබඳ කතන්දරේ. මං කියන්නේ ඒක දැන් අපේ හැම ජීවිතයකම හැඩතල නිර්මාණය කළේ අප විසින්ම කරන ලද කර්මය විසින්. අප විසින්ම කරන ලද ක්‍රියාව විසින්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉත්‍යාවා භික්කවේ පුරිසස්සවා නායං කායෝ ආදාය ගමනියෝ. මහණෙනි මේ ස්ත්‍රියක්ුණත් පුරුෂයෙක්ුණත් තමන්ගේ ශරීරය අරන් යන්නේ නැහැ කියනවා. නමුත් අපේ ශාරීරිය වටා තමයි මේ සියලුම දේ තියෙන්නේ. මේ කය අරන් යන්නේ හරිම ලස්සන වචනයක් තියෙනවා. චිත්තන්තරු බික්කවේ මච්චෝ. මහණෙනි, මේ මිනිස්සයා මේ සිතක මාත්‍රයකින් ඉන්නේ. චිත්ත මාත්‍රයකින් මේ මිනිස්සයා ඉන්නේ කියනවා. බලන්න මේ වචන උන්වහන්සේගේ මුවින් පිට වෙන්නේ උන්වහන්සේට මොනතරම් ජීවිත අවබෝධයක්ද? ද සාමාන්‍ය ලෝකයා අමතිස්සීම බලන්නේ මේ චිත්ත මාත්‍ර වූ සත්‍යෙක් දිහාද නැත්නම් කායික සත්‍යෙක් දිහාද? කායික සත්‍යෙක් දිහා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහු යන්නේ නැහැ කියනවා මේ කය අරගෙන. ස්ත්‍රී යන්නේත් නැහැ කියනවා කය අරන්. පුරුෂයා යන්නේත් නැහැ කියනවා කය අරගෙන. නමුත් මේ මිනිස්සයා ඉන්නේ චිත්ත මාත්‍රික සත්‍යෙක් හැටියට කියනවා. චිත්තන්තරෝ බික්කවේ. බොහොම පොඩි සිතක් මේ හැම මොහොතෙම පවතින සිටිවිලි ටිකක් පවත්ව තමයි මේ මිනිස්සයා ඉන්නේ කියනවා. නමුත් මේක පේන්නේ ලෝකයාට පේන්නේ ඔහුගේ ශරීරයයි. ඔහුගේ ශරීරය, ඔහු අඳින වස්ත්‍රය, ඔහු පලන් ආභරණ මේව තමයි ලෝකයට පේන්නේ. ලෝකේ සම්පූර්ණයෙන් ගොඩනගින්නේ කය වටා. නමුත් මිනිස්යාගේ පැවැත්ම තියෙන්නේ චිත්ත මාත්‍ර පැවැත්මකට. නායං කාය වාදාය ගමනිය, මේ කය අරගෙන යන්නේ කියනවා. සෝ ඒවම් පජානාති, එහෙම තේරුම් ගත් එක්කෙනා මේ කාරණේ දැනගන්නවා. මම මේ ජීවිතේදී යං කෝ මේ ඉද කිංචි පුබ්බේ ඉමිනා කරජ කායේන පාප කම්මං කත. පුබ්බේ කිය මට මේ ධර්මයේ ලැබෙන්න කලින්, මේ ධර්මයේ ලැබෙන්න කලින් මේ කරජ කායේ, ඔන්න කරජ කාය කියන වචනේ හම්බ වෙනවා. මේ කරජ කාය කියලා අපි කියුවේ මොකද්ද? මාෝපියංගෙන් නිෂ්පන්න වූ ඔ හටගත් ආහාර පානයන්ගෙන් පෝෂණය වෙන, ඉලීම් පිරිමැදීන් ආදීන් නඩත්තු වෙන මේ කය මුල් කරගෙන යම් කිසි පව්කමක් කෙරුණාද ධර්මයේ ලැබෙන්න කලින්? සබ්බන්තං ඉද වේදනිය, ඒ ඔක්කොම මට මෙහි විතරක් මං විඳින්න සලස්ස ගන්නවා. නතං අනුගම් භවිස්සති, ඒක මගේ පස්සෙන් එන්නේ. ඒ පස්සෙන් නොඉන්නේ මක් නිසාද? මෙත්තා චේතෝ විමුක්ති වඩන නිසා. මේකේ තියෙනවා ඒවම් භාවිතා කෝ බික්කවේ මෙත්තා චේතෝ විමුක්ති. මේ විදියට හිත හිත මේ විදියට කල්පනා කර කර මෛත්‍රිය වැඩුවොත් අනාගාමිතාය සංවත්තති, ආයෙන්නේ කියනවා කාම ලෝකෙට. කාම ලෝකෙට ආයෙන්නේ කියනවා. කොහෙද යන්නේ? අනාගාමී. අනාගාමී වෙනවා. ඉද පඤ්ඤාස බික්ඛුනෝ උත්තරින් විමුක්තින් අප්පටි විජ්ජන්තු. ඒක සිද්ධ වෙන්නේ මේ ජීවිතේ භික්ෂුවකට නම් රහත් වෙන්න බැරි වුණා. විතරක් අනාගාමී වෙනවා කියනවා. එතකොට මේ විදිහට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වඩන්න ඕනේ කියනවා මෛත්‍රිය. මෛත්‍රිය වඩන හැටි බුද්ධ දේශනාවේ අපි ඉගෙන ගන්න ඕනේ. කොහොමද? අහං අවීරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි. ඔව්, එතකොට මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වීම. ද හෝමි කියලා කියන්නේ වෙම්මි කියන එක නෙමෙයි. ඒ පාලි ව්‍යාකරණේ දැනගන්න ඕනේ අපි. දැන් හෝතු කියනවා වේවා, හොන්තු කියනවා වෙත්වා, හෝමි කියනවා වෙම්වා, හෝම කියනවා වමෝවා. එතකොට ඒක සිංහලෙන්. එතකොට ඒ විදිහට මේ ඒ භාෂාව යෙදෙන ආකාරය දන්නේ නැත්නම් එයා හිතනවා මම වෛර නැත්තික් වෙමි කියලායි මේ තියෙන්නේ කියලා. සිංහලෙන් පරිවර්තනය කරගන්න දන්නේ නැති එකනා හිතන මේ අහං අවීරෝ හෝමි කිව්වහම මම අවෛරී කෙනෙක් වෙමි කියලා හිතනවා. වෙමි නෙමෙයි තියෙන්නේ එතන, වෙම්වා. එතකොට මේ විදිහට මෙස් හිත වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තික් වෙම්මා, දුක් පීඩා නැත්තික් වෙම්මා, සූසේ ජීවත් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා කිව්වහම වැඩෙන්නේ මෛත්‍රී චිත. මෛත්‍රී චිත්තේ මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍ර භාවය. එතකොට ලෝකයේ ඔහු කෙරෙහි යමනාපින් ඉන්න පුළුවන්. නමුත් ඔහු කා සමගවත් ආමනාප නැහැ. ලෝකයේ ඔහු කෙරෙහි ගැටි ගැටි ඉන්න පුළුවන්. ඔහු කා සමගවත් ගැටි නැහැ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි ආමනාපින් හිටියේ ආයි ඒ කාලේ හිටියේ නැද්ද? හිටියනේ. බුදුරජාණන් වහන්සේට හානි කරන්න බලාගෙන කොච්චර හිටියද? ශ්‍රාවකයන්ට හානි කරන්න බලාගෙන බොහෝ හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී චිත්තේ සියලු සත්වයන් කෙරෙහි සම මෙතින් පැතිරෙනවා. ශ්‍රාවකයන්ගේ මෙත් සිත සකල සත්වයන් කෙරෙහි සම මෙතින් පැතිරෙනවා. එතකොට යම් කිසි කෙනෙක් සම මෛත්‍රියෙන් පතුරවද්දී ඔහුට නෑ කවුරුවත් තරහකාරීක් ඔහුට නෑ. ඔහු තරහාගත්තු කෙනෙක් නෑ. ඔහු වෛර බැඳගත්තු කෙනෙක් නෑ. ඔහු එකට එක කරන කෙනෙක් නෑ. ලෝකයා කරාවේ ඔහු ඒක ලෝකයා ආරංචියයි. එතකොට මේ මෛත්‍රී සිත වඩනවා නම් ඒ කෙනා ඔහුගේ මෛත්‍රී එතකොට ඔහුව මේ දුකෙන් මුදවන්නේ නැද්ද? දුකෙන් මුදවනවා. එතකොට ඔහුගේ ජීවිතේ හැඩතල කොච්චර හදනවද කියන්නේ කාම ලෝකේවත් ඔහුට ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා හරි පුදුමයි. මේක දේශනාවක් හම්බ වුණා මට විරේචන සූත්‍රය. කියන මහණෙනි මේ වාපිච්චෙන් ආදීෙන් අසනීප වුණාම විරේක බෙහෙත් දෙනවා. විරේක බෙහෙත් මොකේටද දෙන්නේ? බඩේ ලියන්න. කියන මහණෙනි මේ විරේක බෙහෙත් දුන්නාම සමහරුන්ට බඩේ ලී යනවා. සමහරුන්ට කොච්චර බිව්වත් යන්නේ නැහැ. ඒ මහණෙනි විරේක බෙහෙත් එහෙම වුණාට මම දෙන විරේක එහෙම එකක් නෙමෙයි කියනවා. ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම හේදිලා යනවා කියනවා. මේක කියනවා හැබැයි විරේකේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරිම පුදුමයි. ඒ බුදුරජාණන් වහන්සේ ඒ වගේ විශ්වාසයකින් ඒ වගේ ප්‍රබල ලෙස තමන්ගේ විසඳම ඉස්මතු කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ වෙන නැහැ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ ශ්‍රාවක හිතනවා කියන මේ මම මගේ මේ පරණ ශරීරයෙන් කෙරිච්ච යමක් ඇද්ද? ඒක විඳින්න යමක් ඇද්ද? මේ ජීවිතේ විතරක් මං ඒක විඳිනවා. මං ඒක මේ ජීවිතයෙන් වෙන ජීවිතයකට යන්න යන්නේ නැහැ කියලා කල්පනා කරනවා. එහෙම හිතන්න ඒ හිතේ අකුසලේ නොපිහිටින බව අත්විඳිනවනේ. ඒ කියනෝනේ ඒතරහි ඉදම් මේ චිත්තං අප්‍රමාණං ස්වභාවිතං. දැන් මාගේ සිත අප්‍රමාණීව අප්‍රමාණ ස්වභාවයෙන් වඩා තියෙනවා කියලා. හැබැයි මේකෙන් අපි එකක් තේරුම් ගත යුතුයි. මේ පතු සිතමයි අපි හරව ගන්න තියෙන්නේ අනිත් පැත්තට. මොකද හේතුව ඔහු හිතනවනේ මගේ ජීවිතේ කලින් මම යමක් කළාද වැරදුනාද? ඒ වැරදුනේ මට පටසිත සිවිච්ච කාලේ. සිත නොවැඩු කාලේ. එහෙමනම් සිත නොවැඩු පටසිත තියෙන කෙනා හිතුවොත් මට තිබෙන්නේ පටසිතකේ. මේ සිත වැඩිය නොහැකිය කියලා ඔහු වීරිය ගන්නෑ. ඔහු උත්සාහ ගන්නේ නෑ. ඔහු පටසිතටම ලකුණු දෙයි. ඔහු පටසිතම පෙරට ගනි. දැන් පටසිත තිබිච්ච කෙනෙක්මයි ඒ සිත අප්‍රමාණ චේතු විමුක්තියකට හරවගෙන තියෙන්නේ. එතකොට ඒක බාහිර කෙනෙක් කළා දුන්නේ නැහැ. කවුද කළේ? තමන්මයි. ඊට පස්සේ තියෙනවා මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා කරුණාසිත වඩයි. කලින් වැඩිවෙ කුමක්ද? මෛත්‍රීසිත. ඊළඟට වඩන්නේ මොකක්ද? කරුණාසිත. කුමක්ද කරුණාසිත වඩන්නේ කොහොමද? මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා, නිවන් දකින්මා කියලා අපි වඩන්නේ. ඒ මොකක්ද? කරුණා භාවනා. සීල සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. මේ කරුණා භාවනා. ඒ කරුණාවක් තියෙනවා. ඒ මොකද්ද කරුණාව ඇති වෙන්නේ? ඇයි මේ සත්වයන් දුකටපත් වෙලා ඉන්නවා? මේ සත්‍යං රෝග පීඩා වලින් විඳවනවා. මේ සත්‍යං සැපේ පතාගෙන ඉන්නවා, දුකක් විඳිනවා. එතකොට මේව දකිද්දී ඔහුගේ සිතට ඇති වෙනවා මේ සත්වයෝ නිදුක් විත්වා, නිරෝග විත්වා, සුවපත් විත්වා. දැන් බලන්න මෙවැනි ආකල්ප මේ ලෝකේ ඉතාම අඩුයි. දැන් ඔබ දන්නවා මේ පරණ වසර ගෙවි අලුත් වසරක් ලැබුවා. මේ ලෝකේ කොටසක් හඬා වැටෙනවා. කොටසකට ඉඳුන් හිටුන්නේ නැහැ. ත්‍රස්තවාදෙන් හඬා වැටෙනවා. ආගමික කෝලහල පටන් අරන්. සමහර යම් යම් ආගමික දේවස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාර. මිනිසුන්ට අදහ ගන්න බැරි තමන්ගේ අදහන ආගම අදහ ගන්න විදියක් නැහැ. ආණ්ඩා ඉන්නවා. කොටසක් සමරනවා අලුත් වසර ගිනි කෙලි වලින්. එච්චරයි තියෙන්නේ ලෝකේ. රතිඤ්ඤා පත්තු කරනවා. මල් වෙඩි පත්තු කරනවා. මනුෂ්‍යයාට මේ එකකින්වත් ජීවිතයේ කිසිම අරුතක් ලබන්න බෑ. දැන් බලන්න මේ චිත්තන්තරෝ භික්කවේ, හරිම ලස්සන වචන, චිත්තන්තරෝ භික්කවේ මච්චෝ. මච්ච කියන්නේ මනුෂ්‍යයා මෙතන. එතකොට මේ චිත්ත මාත්‍ර වූ කෙනෙක් මනුෂ්‍යයා. මේක ලෝකෙ දන්නවද? මේ ලෝක සත්‍යය දන්නේ නැහැ. ඇයි? මුලාවෙන් මුලාවටපත් වෙලා. මේ ලෝකේට අත්‍යවශ්‍යයි මිනිසෙකුගේ හිතක ඇති කරුණාව. එතකොට මේ කරුණාව වඩනෝය කොහොමද වඩන්නේ? ඒකං දිසං පරිත්‍රා විහෙරති. එක දිසාව පතුරුවා වාසය කරනවා. තථා ဒုတိယං, ඒ ආයුරින්ම දෙවෙනි දිසාවේ. තථා තතියං, ඒ ආයුරින්ම තුන්වෙනි දිසාව. අපි ගත්තොත් උතුරු දිසාව, ඊළඟට නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව, උඩ දිසාව, යට දිසාව, හරස් අතට. මේ විදිහට වඩන්නේ මේ සත්වයා දුකටපත් වෙන බව තීරුම් අරගෙන ඔහු තුල කරුණා භාවනා. මේ විදිහට වඩන කෙනා එහෙම වඩද්දී එයා කල්පනා කරනවා, මගින් ඉස්සර වැරදි වුණා. ඒ උනේ මේ සිත නොවැඩු නිසා. ඒ සිත පටුව තිබිච්ච නිසා. දැන් කරුණා මෛත්‍රිය නැතුව දැන් අපි ගත්තොත් දැන් බලමු අඟුලිමාල. අඟුලිමාලගේ සිතේ එක්තරා කාල පරිච්ඡේදයක් තිබුණා. ඊටාම පටු නොවැටු. ඒ කාලිත ලොහු බලවත් පව් කළා. ඊට පස්සේ ඔහුගේ සිතේ ස්වභාවයට මොකද වුනේ? පව් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවට පස්සේ ආන්නේ සිතේ මෛත්‍රී වැඩුණා. කරුණාව වැඩුණා. මුදිතා වැඩුණා, උපේක්ෂා වැඩුණා, අර පටුසිත පළල්ුණා. අප්‍රමාණ පමණ නොකල හැකි මට්ටමින් මේ සිත පළල්ුණා. එතකොට අපිට මේ පළල්වීම කියන එක දැන් සාමාන්‍ය මිනිස්යාගේ සිත පටු වුණාම තමයි ඔහුගේ සිතේ මේ ද්වේෂය රඳින්නේ. ඔහුගේ හිතේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මෙව රැඳින්නේ ඔහුගේ සිතේ තියෙන පතු බව නිසා. නමුත් මේ සිත පළල් වෙද්දී ඔහු දිශාවන්ට ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණ දිශාවන්ට ඔහු පතුරවනවා. මෛත්‍රී සිත ඇතර පතුරවන්නේ සිත. එතකොට ඔහුගේ සිත පිළිබඳ ක්ෂේත්‍රය, ඔහුගේ සිත පැතිරෙන ප්‍රමාණය ප්‍රමාණයක් නැහැ, අප්‍රමාණයි. ඒ විදිහට පතුරුනකට ඔහුට කොහේවත් දැන් අපි ගත්තොත් උඩ දිශාව, උතුරු දිශාව, නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උඩ දිශාව, යට දිශාව, මේ ලෝකයේ අවසානයක් නැතුව ඔහු පතුරුනවා. එතකොට එහෙමනම් කොහේවත් කොනක සතෙක් ඉතුරු වෙයිද දුකක් විඳිනවට ඔහු සතුටු වෙන? නෑනේ. අන්න අප්‍රමාණයි. එතකොට ඔහෙ එයා උඩ බැලුවත්, යට දිසාව බැලුවත්, හරස් අතට බැලුවත් ලෝකෙ කිසි සත්වයෙක් දුකක් විඳිනවට ඔහු කැමති නැහැ. එතකොට ඔහුගේ හිතේ තියෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මෙවැනි ආකල්පයකින් වාසය කරන කෙනාට ඒ තත්ත්වයට යාපත් වෙන ඉස්සර වෙලා එයාගේ ජීවිතේ කිරිත් දේවා. දැන් අපි දන්නවනේ අඟුලිමාල මේ රහතන් වහන්සේ ඔහුගේ අර කැලේ ගත කරපු දරුණු ජීවිතයේ තියෙන කාලේ ඔහුගේ මනසේ කිසියම් ලතිත් බවක් තිබිච්ච බවට ලකුණක් තියෙනවද? නෑ. ඔහුට මේ හැම මේ මිනිසෙකුගේ බෙල්ල කපනවා කියන එක බොහොම සුළු දියක් මේ ගහක කොල්ලයක් කඩනවා වගේ. නමුත් අන්තිමට අම්ම කෙනෙක් දරු ප්‍රසූතියෙන් කෑ ගහනව ඇහෙනකොට ඒ හදවතේ අනුකම්පා උතුරා ගියා. ඊට පස්සේ උන්වහන්සේ ගියා. බුදුරජාණන් වහන්සේට කිව්වනේ භාග්‍යතුන් වහන්සේ මේ අම්ම කෙනෙක් දරු ප්‍රසූතියෙන් වේදනාව විඳිනවා. මට හරි අනුකම්පාවක් ඇති වුණා. එහෙනම් ඔබ ගිහින් ඔව් සත්‍යක්‍රියා කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම කොහොමද සත්‍යක්‍රියා කරන්න කියලා ඇහුවා. දන්නේ නැහැ. ඔබ සත්‍යක්‍රියා කරන්න කිව්ව මම කවදාවත් ඔව් ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. එතකොට මේ අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ වෙද්දි රහතන් වහන්සේ නමද කියන්නේ මම දන්නේ. ඒ අඟුලිමාල ස්වාමින් වහන්සේ අධික පෙන්නනවා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ මේ අත් ලේන් පිඟී ගියා. මං කොහොමද මෙහෙම සත්‍යක්‍රියා කරන්නේ? ඉතින් කියනවා අඟුලිමාල ඔබ කිහින් කියන්නේ යතෝහම් බගිනි අරියාය ජාතිය ජාතෝ නැගණිය මම ආර්ය ජාතියේ යම් දවසක උපන්නාද යතෝහම් බගිනි අරියාය ජාතියෝ ජාතා නාබි ජානාමි සංචිච්ඡ පානං ජීවිත අවෝරූපේත මම දන්නේ දන දන සතෙකුගේ දිවි තුරකල බවක් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක ඔහුගේ සිත කොච්චර වෙනස් වුණාද ඒ වෙනස් වීම කොච්චර පැවතුණාද ඉතින් මේ සත්‍යය අරගෙන වෙන සත්‍යයක් තිබුණේ තමාතුළුම උපන්න සත්‍යය මේ සත්‍යය අරගෙන තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ එතනට වැඩියේ වැඩලා ගිහිල්ලා ඕක කිව්වේ හරි පුදුමයි බලන්න මේ ජීවිත දෙකක් නේ මහා සුප්‍රසිද්ධ මනුෂ්‍ය ඝාතකයෙක් ඒ ජීවිතේම වෙනස් වුණා ධර්මයෙන් දන දන කිසි සතෙකුට හිංසාවක් නොකරන කෙනෙක් ඉතින් ගිහිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහිල්ලා අර කෙනාට කියනවා යතෝහම් බගිනි අරියා ජාතියා ජාතෝ නගනිය මං ආර්ය ජාතිය යම් දවසක උපන්නාද ඔව් නාබි ජානාමි සම්තිච්ච පානං ජීවිත අවෝරූපේත මම දන්නේ දන දන සතෙකුගේ දිවි තොරකල බවක් තේන සච්චේන මේ සත්‍යයෙන් සොත්‍තිතේ හූතු ඔබ සූපක් වේවා සොත්‍ති ගබ්බසාති ආශ්වසේ ඔබට දරු ප්‍රසූතිය වේවා පුදුම දෙයක් වුණා නේ ඒ අම්මා දන්නෙත් නෑ බබා ලැබෙනවා ඒක තියෙන්නේ කොහමද ඒ පෙරහංකඩකින් වතුර එනවා වගේ කියනවා ඒ අම්මා දන්නෙත් නෑ දරුවා සුවසේ බිහි වෙනවා ඊට පස්සේ මිනිස්සු පුරුදුනා එතන හොදලා අරන් ගිහිල්ලා බබාලා ඉන්න අම්මලාට පොවන්න සුවපත් වෙනවා එතකොට බලන් හරි පුදුමාකාර දෙයක් අර පාටු සිතට නැති දෙයක් අප්‍රමාණ චේතු විමුක්තියද තියෙනවා. ඉතින් ඒ අඟුලිමාල රහතන් වහන්සේට නම් හරියටම මේ දේශනාවේ තියෙන විදියටම වුණා. යමක් කළාද ඒ ජීවිතයට විතරයි. අඟුලිමාල මහරහතන් වහන්සේ සමහර දවසවලට වඩිනවා ආපහු. වඩිද්දි පාත්‍රී බිඳිලා. ඒ කාලේ තිබුණේ යකඩ පාත්‍ර නෙමෙයිනේ. මැටි පාත්‍ර. සියුර ඉරාගෙන ඔළුව පැලිලා දී ගලන් එනවා. ඇයි මේ කොහේටවත් ගලක් ගහනකොට උන්වහන්සේට වදින්නේ? දැන් මේක කොච්චර ඇත්තද කියලා අපිට තේරෙනවා සමහර මිනිස්සුන්ට ඒක වෙන්නේ නැද්ද? අදරත් මේ සමහර හිතන්න බැරි විදියට මේ කොහේවත් යන දේවල් සමහර මිනිස්සුන්ට කරදර වෙලා මේ මිනිස්සු මැරෙනවනේ. අසාමාන්‍ය විදිහේ දේවල් වෙනවනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට මේ රහතන් වහන්සේ වඩිනවා. ලේ හලාගෙන, සිවුරු විරාගෙන, පාත්‍රේ බිඳිලා බ්‍රාහ්මණේ ඉවසන්න. උන්වහන්සේ බ්‍රාහ්මණේ කියලා මේ රහතන් වහන්සේලාට පාවිච්චි කරනවා. බ්‍රාහ්මණේ ඉවසන්න. හැබැයි ඔබට මේ ජීවිතෙන් මේ දුක ඉවරයි කියනවා. බොහෝ කාලයක් නිරේ විඳින්න තිබිච්ච දේ අවසන් වුණා. මෑත භාගයේ මිනිසයන් කරපු පව් නිසා මෙරිච්ච අය කොච්චර නිරේ ඇද්ද? කී දෙනෙක් ඉන්නේ ඇද්ද මේ පටු සිටින් මිදෙන්න තියෙන හැකියාව තියෙන? හැබැයි ධර්මයේ නොතිබුණු නිසා ඔවුන්ට ධර්මයේ ලැබෙන්න පිළිවෙලක් නැති නිසා ඔවුන් පටු සිටින්ම මිය ගියා. එතකොට යම් තැනක ඉපද දුක් ස්පර්ශ කරයිද? ඒ සඳහා යන්නට ඔවුන්ගේ කර්මය සකස් වුණා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අකරොන්තං කෝපන පාපකානං අපුනිකෝ දුක්ඛං පුසෙයාති. පව් කරන්නේ නැත්තම් දුක ස්පර්ශ කරයිද? එතකොට අපිට මේක පේනවා සාමාන්‍ය මිනිස්සයාට දැන් මේ පිරුන්දම් පුරාගෙන පැමිණි මේ චරිතවලට සිද්ධ වෙච්ච දේ බලද්දි සාමාන්‍ය මිනිස්සයා පටුසිතෙන් යුක්ත වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ ධර්මයේ හම්බ වුණාට පස්සේ ඔහුට අවශ්‍ය නම් ඔහුට උවමනා නම් ඔහුට මේ පටුසිතෙන් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ දරුවා කුඩා අවදී ඉඳලා මේ කරුණා භාවනාව දියුණු කර කර හිටියොත් මේ දරුවාට පව් රැස් වෙයිද? රැස් වෙන්නේ නැහැ. කොහොමද රැස් වෙන්නේ කරුණා භාවනා කරන කෙනෙකුට? පවක් රැස් වෙන්නේ නැහැ. අහනවා, එහෙනම් පවක් රැස් වෙන්නේ නැත්නම් දුකක් ස්පර්ශ වෙයිද කියලා අහනවා. දුකක් ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි දෙයක් මේ රැස්ුණාදී රැස් වෙලා තියෙන්නේ මේ මනසේ තියෙන නොවැඩීමක් නිසා. දැන් මෙතන කියන්නේ සම්පූර්ණ බ්‍රහ්ම විහාරනේ. මේ බ්‍රහ්ම විහාර නොවැඩීම නිසා මිනිස්යන්ට සිද්ධ වෙලා තියෙන කාරදර. මේ කොච්චර භයානකද කියන්නේ මේ ලෝකේ මේ බටහිර බිහි වෙලා තියෙනවා සංගමය NWO කියලා. New World Order. මේ ලෝකේ අලුත් නායකත්වය. ඒගොල්ලෝ යෝජනාවක් කරනවා. හරි පුදුම හිතුණා මේ මිනිස්සුද මේ කියලා. වෙන જાතියක්ද කියලා. ඒගොල්ල කියනවා මිනිස්යාගේ මේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මිනිස් ජනගහනේ. ඒගොල්ල කියනවා මේ අවුරුද්දේ පෙබරවාරි වල ඉඳලා මේ ලෝකේ අනිවාර්යම කළ යුතුයි අඩු ගණනේ මිනිස්සුන්ගෙන් 90%ක්වත් මැරිය යුතුයි. ඒගොල්ල කියනවා ලෝකේ 90%ම ලෝක ජනගහනේ විනාශ කළ යුතුයි. මේ මිනිස්සු කියන්නේ කොහොමද ඒක වෙන්නේ පින්වත්නි? ඒ පරිසරය තුළ එයාට කවදාවත් මේ සතර බ්‍රහ්ම විහරණ ගැන අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු කල්පනා කරන රටාව තුළ මේ චිත්ත මාත්‍රු සත්වෙක් දකින්නේ නැහැ. එතකොට මේ පරලොවක් කරා මේ මිනිස්සු යනවා කියලා දන්නේ නැහැ. මොකද සමහර දේශපාලන දර්ශන වලින්ම උගන්වනවා ඒක තහනම් කළා. එතකොට මේ මිනිස්සෙක් මරනවා කියන එක මේ බෝංචි කඩනවා වගේ. බොහොම ලේසි එකක්. දැන් ඒ රටවල් වල දැන් ඔන්න අපි කියමු මුවන්. සමහර කාලවල දැන් මුව වැඩි වෙනවා. වැඩි වෙනකොට මුව පාර හරහා පයින්නවා. පයින්නකොට ඇක්සිඩන්ට් වෙනවා. දැන් මේව නවත්තන්න දැන් මුව වැඩි කියලා දැනගන්න මුව ජනගහන. එතකොට ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කරන ඕන්න දැන් දඩේමට කාලයයි. දැන් ඔන්න ලයිසන් දෙනවා තුවක් වලට. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම ගිහිල්ලා විනෝදෙට මොකද කරන්නේ? සතියන්තේ දඩේමේ ගිහිල්ලා මූව මර ගිනලා ෆ්‍රිජ් වල දා ගන්නවා. දැන් ඔන්න මූව ජන ගහන ඔන්න පාලනය වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව නියෝජනය කරනවා දැන් හරි දැන් ලයිසන් කැන්සල්. ඊට පස්සේ ඔන්න මූව ජන ගහන අඩු වුණා. දැන් මේව දැකපු අය පොඩි කාලේ ඉඳලා දකිනවා දැන් එන මේ වතුර දූෂණය වෙනවා, වායු දූෂණය වෙනවා, සම්පත් පරිභෝජනයේ ප්‍රමාණවත් නැති වෙනවා. දැන් මේක දකින්නකට හිතුව එහෙනම් මේ ඔක්කොම වෙන්නේ මනුස්ස ජනගහනයේ වැරි නිසා. එහෙනම් අපි මේ සත්තුන් විදියටම මේක කළ යුතුයි. දැන් බලන්න මේ ලංකාව බෙදන්න ඕනේ ජන වර්ගයක් වෙනම ඕනේ කියලා ඇතම් දේශපාලනඥයෝ මත ගෙනාවා. මේක ක්‍රියාත්මක කරන්න කවුරු හරි ඉදිරිපත් වුනේ නැද්ද? විශාල විනාශයක් කළා නේද? මේ වගේ ඒගොල්ලෝ අදහස් දෙනවා එක එක දේවල්. ඒකෙන් කියනවා මේකට බොහොම ලේසියි කියනවා මේ මොනවද ජීව විද්‍යාත්මක ආවි පාවිච්චි කිරීම. එතකොට ජීව විද්‍යාත්මක ආවි පාවිච්චි කළොත් ලේසියෙන් විනාශ කරන්න පුළුවන් කියලා යෝජනාත් කරනවා. එතකොට මේ ධර්මයක් නැති සාමාන්‍ය මේ උමතු ලෝකේ කවුරු හරි කෙනෙක් මේක අත්හදා බලන්න බැරිද? පුළුවන් නේ. දැන් බලන්න මේ සීමා රහිතව තොරතුරු සංනිවේදනයේ වෙන එකේ විපාක. මේ සංනිවේදනයේ වෙන්නේ ධර්මයෙන් නොවේ. අධර්මයයි. බලවත් වෙලා තියෙන්නේ ධර්මයෙන් නොවේ. අධර්මයයි. එතකොට බලවත් වෙලා තියෙන්නේ සත්‍ය නොවේ. අසත්‍යයි. එතකොට යම් තැනක අසත්‍ය බලවත්ද? අධර්මයේ බලවත්ද? අවිනේ බලවත්ද? එතන පවතින්නේ පටුසිතයි. එතකොට මේ පටුසිතේ ගොදුරක් බවට නිරන්තරයෙන්ම ඒ ජීවත් වෙන කෙනා පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙයා බේරෙන්න නම් මේ විදිහට කල්පනා කරන්න තියෙන්නේ. දැන් අපිට දැන් බලන්න පින්වත්නි මේ වගේ ධර්ම අහනකට මේ ප්‍රායෝගිකව මිනිස්යන්ට අහලකටවත් එන්න පුළුවන්ද කියලා හිතෙනවා. එච්චරටම මේ ලෝකය ධර්මෙන් තොර වූ ලෝකයක්. ධර්මෙන් නැති ලෝකයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කරුණා භාවනාව පොඩි දරුවෙක් කළොත් චූටි කාලේ ඉඳලා මේ දරුවාට පාප කර්ම රැස් වෙයිද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි කියනවා. පාප කර්ම රැස් වෙන්නේ නැත්නම් මේ දරුවා ඔව් දුක ස්පර්ශ වෙන්නේ මෙයාට කොහොමද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෛත්‍රී භාවනාව කළ යුතුයි කිව්වා. ඊට පස්සේ භාවීතබ්බෝ කරුණා භාවනා භාවීතබ්බෝ මුදිතා භාවනාවත් වඩන්න ඕනේ කියනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කුමක්ද මුදිතා භාවනා? ඔව් අනුන්ගේ යම් සැපයක් ඇද්ද එය කුමක්ද? තව කෙනෙක් බාහිර යම් කෙනෙක් යම් සතුටක් සැපයක් විඳිනවාද එය ඔහුගෙන් වෙන් නොවේවා. ඒකෙන් ඒ ඔහු සතුට තුළ රැඳේවා. මේ වගේ මිනිසෙකුට හිතන්න පුළුවන් නම් දැන් අපි ගත්තොත් කල්පනා කරන්න පුළුවන් නම් කෙනෙකුට මිනිසයන් ශ්‍රද්ධාවෙන් දියුණු වේවා සීලෙන් දියුණු වේවා ශ්‍රුතෙන් දියුණු වේවා ත්‍යාගෙන් දියුණු වේවා ප්‍රඥාවෙන් දියුණු වේවා ධනයෙන් දියුණු වේවා දහාණයෙන් දියුණු වේවා ගුණෙන් දියුණු වේවා නුවණින් දියුණු වේවා සැපෙන් දියුණු වේවා සොම්නසින් දියුණු වේවා. මේ විදිහට කෙනෙක් හිතනවා නම් ඒක මොන භාවනාවද? මුදිතා භාවනා. දැන් සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සෙක් ඉඳලා චුට්ටක් දියුණු වෙලා එනවා නම් ඔහු දියුණු වේවා කියලා හිතනවා නම් ඒ ගමිය අය නේ? ඒක මොකද මුදිතා භාවනා? සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මිනිස්යාට ඒක හරීම ඈතයි නේ? මුදිතාව කියන එක ගොඩාක් ඈතයි. ඇයි දැන් බලන්නේ අපිට නෑ ඔවුන්ටද නොලැබේවා නේ? අපිට හදාගත නොහැකිය ඔවුන්ටද නොහැදේවා. අපේ දරුවෝ විභාග පාස් නොවෙති අන්නේ දරුවෝද ෆේල් වෙත්වා. එහෙම හිතනයි නැද්ද? කියනවනේ දෙමාපියෝ දරුවන්ට කියනවා නාම් බලාපන් අර බලාපන් අර කුළුව පාස් වෙච්ච තාල උඹට තමයි කියලා. ඒ මොකද්ද ඒ බයිනේ? ඒ ඊර්ෂියාව හැම ක්ෂේත්‍රයකම තියෙනවා. දැන් අපි ගත්තොත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැන් අපි ගත්තොත් සරසවියකුණත් එහෙම. දැන් අපි පන්තියක් ගත්තොත් ඒ පන්තියේ දක්ෂ විදිහට ළමෙක් වැඩ කරනවා නම් අනිත් ඔක්කොම බලාපොරොත්තු වෙනවා එයාගේ බිඳ වැටීමක්. යම් කිසි විදිහකින් තව කෙනෙක් මහන්සි වෙලා වැඩ කරොත් අනිත් අය කොහොම හරි බලන්නේ ඒක නැති කරන්න. ඒක ගිහි පැවිදි කතාවක් නෑ. ඉතින් මේ නිසා මේ මෛත්‍රිය කියන එක ඒක ජීවිතයකට පුදුම විදියට ඒ කරුණා මුදිතා කියන එක සාමාන්‍ය සමාජය තුල කතාබහකවත් නෑ. දැන් මට හොඳට මතකයි මගේ ජීවිතයේ තිබුණ එක අත්දැකීමක්. මම උසස් පෙළ කරන්න කල්පනා කරන කාලේ මට ඒ කාලේ තිබුණ පුදුම හැකියාවක් ඉගෙන ගැනීමට. මම ඉතින් මහන්සියෙන් ඉගෙන ගන්නකොට මේ අපි ගියා පන්සලකට පාඩම් කරන්න. දැන් ගිහලා මම පාඩම් කරනවා උසස් පෙළ ලියන්න. අනේ ස්වාමීන් වහන්සේ නමක් මගේ ළඟට ඇවිල්ලා පන්සලේ බෙරේ ගහනවා. මම ඇයි මේ මොකද බෙර ගහන්නේ? ඒ මගේ මේ පාඩම් කිරිල්ල නවත්තන්න. ඊට පස්සේ ඒ පන්සලේ ලයිට් තිබුණේ නැහැ. අපි ඉතින් හවසට බුදුන් වැඳලා තන් ඊට පස්සේ මම ඉතින් ලාම්පු තෙල් කුප්පිය තමයි මම පාඩම් කළේ. ලාම්පු තෙල් කුප්පිය අරගෙන පාඩම් කරන්න යනකොට කෑ ගහනවා මේ ලාම්පු වත්තු කරන් ඉන්නවා. ඔව්. නිවන්නේ නැහැ කියලා කෑ ගහනවා. ඉතින් නිවලා නිදා ගන්නවා. ඒත් පාඩම් කරනවා. පාඩම් කරනකොට ඊරවසේ ඒගොල්ලෝ කතා වුණා මේක නවත්තන්නේ නැහැ පාඩම් කිරිල්ල. එහෙනම් බය කරමු. කියලා පිරිසක් එකතු වෙලා මේ කැලේ ගිහිල්ලා හරකුන්ගේ කටු අරන් ඇවිල්ලා රෑ 12ට 10ට විතර යටිගිරින් කට්ටි හූ කියලා වහලට ගහලා මේ ශාලාව මැද්දට කටු වැටුණා. මමත් එක්ක තව ළමෙක්ට සිරිපාන කියලා. මේ ළමයට බය වෙලා සිහි නැතුව ගියා. මම බය වෙලා දැන් මාව ගැහෙනවා ගැහිල්ලා මට නවත් ගන්න බෑ. දැන් බය වැඩි කොට මම මොකද කළේ? අනිත් හාමුදුරංග ඇඟට පැනලා බදාගෙන අල්ලගෙන ඉඳන් කිටි කිටි ගාලා දැන් හූ ගාලා දාණි දානවා. අර කියන අනේ ඥානන්ත අතාරින්න කියලා. මං අතාරින්නේ නැහැ දැන්. දැන් උදේ වුණාම තමයි ඕන්න අතෑරීම. දැන් ඊට පස්සේ දැන් මට නිකන් ඇහැරගෙන මේ උසස් පෙළ කරද්දී මට වෙච්ච දේ. ඊට පස්සේ දැන් ඔන්න මම දැන් මගේ පුදුම හැකියාවක් තිබ්බේ. මම ඔක්කොම අමතක කරලා උදේ නැගිටලා ඔන්න දානි වන්දලා දැන් ඔන්න ආයි පොත ගත්තා අතට. දැන් මේ කොල්ල බැලුවා හරි වැඩන්නේ. එහෙනම් බය කළත් නවත්ත ගන්න බෑ. ඊට පස්සේ ආයි එක නමක් හැංගිලා බලාගෙන ගියා. මම ආයි පොත පාඩම් කරනවා. ඈත ගිහිල්ලා ආයි මෙයා විද්ද ගලක් මට. මම දැක්කා මේක. ඒක කවදාවත් කෙනෙකුගේ පිනට හානි කරන්න හොඳ නෑ. මම මේකයි මේ කියන්නේ. ඒ මගේ පිනක් තිබ්බා. ඉතින් ඒ වෙලෙම මම තේරුම් ගත්තා මේ ඔක්කොම ගියේ කොමන්ත්‍රණයක්. මේ මං ඉගෙන ගන්නවාට. ඊට පස්සේ මොකද වුනේ? හිතා ගන්න බෑ අපේ නායක හඳුරු වැඩිය ගමනක් යනක මං එහෙ. මම මේ වෙලෙම පොට්ටි ගියාගත්තා වාහනෙට නැග්ග මම ගියා පන්සලට. ආයි මට කිසි පස්සෙන් නෑ. හොඳට මං පාඩම් කරනවා. මම පාඩම් කරලා විභාග ලියන්න ගියා. මේගොල්ලෝ කිසි කෙනෙකුට පාඩම් නැහැ. මේ ඔක්කොම උසස් පෙළ කරන ස්වාමීන් වහන්සේලා මේ. ඊරවසේ මට බයිනෝ ඔහි විතරක් විභාග ලියලා පාස් වෙන්න. අපි මං කොහෙන් වාඩි වෙන්න මං ගන්නන්න. මට හරි පුදුමයි මගේ ශීත ගැන. මං ඒ පිරිසට දැන් හෙට මොකද්ද විශේෂ අද උගන්වනවා. ඊට පස්සේ විභාග ශාලාවට ගියා. ලියන ඕන පිරිස මට ඊට පස්සේ චෝදනා කරන කොපි කරන්න උදව් කරන්නේ. බැරි මෙතන මම ඉක්ිනෙකට කොපියක් ලියලා අතෑරියා. ඊට පස්සේ හුල්ලඟට ගියා ඒක. අනිත් එක්කෙනා කිව්වා මේ අර ඒකේ සුපවයිස මහත්තයාට කිව්වා මේ කාරන් ඇවිල්ලා දෙන්න කියලා දුන්නා. එම මේක දැක්කා ඒගොල්ලෝ. දැකලා ඒ පොලිය අර මගේ ළඟට ඇවිල්ලා ඇහුවා කාගේද මේක? මම හිනා වුණා මං. ඊට පස්සේ කිව්වා ඔව කරන්න එපා. ඔබ වහන්සේ හොඳට ලියනවනේ. මේ එක එක්කෙනා කියනවා කරන්න එපා කිව්වා. එච්චරයි කිව්වේ. බයි ගුරුරු මට හරියට උදව් කළා. දැන් ඒ කවුරුව සිවුරේ නැහැ. පින් නැහැ. පාටු සිතින් කළ දේ අරගෙන ගියා. කිසි කෙනෙකුට දියුණුවක් නැහැ. දුක් විඳිනවා. එක නමක් මං හිතන්නේ එක නමක් දෙනමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දියුණුවක් නැහැ. මේක මොකක්ද ඒකද මේ ජීවිතේ නැත්ති මම මේ මගේ ජීවිතේ සම්බන්ධයෙන් ඔය පොඩ්ඩක් කිව්වේ මේ මුදිතාව නැති සමාජයේ කොච්චර ගිහි පැවිදි කතාවක් නැහැ. බැටකන්න තියෙනවා. හොඳට බැටකන්න තියෙනවා. හැබැයි මේ මුදිතාව කියන එක ජීවිතයට කොච්චර උපකාරී වෙනවද? මුදිතාව කියන එක තව කෙනෙක් දිනු වෙනවා දැක්කහම සතුට. තව කෙනෙකුගේ ජීවිතය දැක්කහම සතුට. සොම්නස ඇතිවීම. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුදිතාව අපිට නැත්තම් ඒක කරන්න බෑ. කොහොම හරි දැන් විභාගේ පාස් වුණා මං. ඉහළින්ම පාස් වුණා. දැන් මම දන්නේ නැහැ. මම ඉතින් ඉඳලා මං එහෙම මේ ඉහළ කිව්ව මේ රිසල්ට් ඇවිල්ලාද? ඔව් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒකව සතුටින් විඳ ගන්න බෑ. එතකොට බලන්න මේ ලෝකේ ස්ත්‍රී පුරුෂ කතාවක් ගිහි පැවිදි කතාවක් නෑ. මෙතන තියෙන්නේ යහපත අයහපත පිළිබඳ කතාවක්. සත්පුරුෂ අසත්පුරුෂ කතාවක්. මේ ලෝකේ සත්පුරුෂයන් අඩුයි. අසත්පුරුෂයන් බහුලයි. ඉතින් මේ නිසා අර අපිට තියෙන මා හිතන්නේ අපිට තියෙන ලොකුම වාසනාව වීත්තේ මේ මුදිතාවත් පුරුදු කිරීමයි. මේ සත්වයන් සීලයෙන් ගුණයෙන් නොනින් දියුණු වේවා කියලා. දැන් මට දැනගන්න ලැබුණ ඒ කාරණේක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා කවුරු හරි කෙනෙක් භාවනා කරනවා නම් අනිත් පිරිස එකතු වෙලා එයාට කොහොම හරි භාවනා කඩාකප්පල් වෙන්න කටයුතු කරනවා කියලා. එතකොට මොකද්ද මේ තියෙන්නේ? මුදිතාව නැතිකම. එතකොට අපිට මේකෙන් පේනවා මේ ආරණ්‍ය පන්සල කියලා එකකුත් නැහැ. එහෙමනම් මේකදී අපි මේ සංසාරේ ගමන් කරන පිරිසක් ගිහි වේවා පැවිදි වේවා අපට උදව් කරන්නේ අපතුල ගොඩනගෙන සත්පුරුෂ ගතිගුණ විතරයි. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චේතනාත්මකව යම් කිසි දෙයක් කරනවාද රැස් වෙනවාද ඒක විපාක නොදී අවසන් වෙන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ පොඩි දවසේ ඉඳලා පොඩි දරුවා මුදිතාව වඩනවා නම් මුදිතා භාවනා කරනවා ඔහුට පව් රැස් වෙයිද කියලා අහනවා. ඔහුට පව් රැස් වෙන්නේ? රැස් වෙන්නේ නැහැ. පව් රැස් වෙන්නේ නැත්නම් දුක ස්පර්ශ කරයිද කියලා අහනවා. දුකක් ස්පර්ශ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා බහනෙනි පුරුෂයෙක් වේවා, ස්ත්‍රියක් වේවා, ඒ වගේම උපේක්ෂා භාවනාව වැඩි යුතුය කියනවා. උපේක්ඛා චේතෝ විමුක්ති. එතන මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, උපේක්ඛා චේතෝ විමුක්ති. උපේක්ඛා චේතෝ විමුක්ති කියන්නේ මොකක්ද? ඔව්. කම්මස්සකා. මේ සත්වයෝ කර්මයේ ස්වකීය දය දායාදේ කරගෙන වාසය කරන්නෝය. මේ සත්වයෝ කර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්නෝය. මේ විදිහට මේ කර්මය පිළිසරණ කරගෙන සත්‍යෝ වාසය කරන්නෝය කියලා ඒ උපේක්ෂාව වැඩි වෙමින් මොකද වෙන්නේ? කරුණු දෙකක් මේකේ ලාභය තියෙනවා. එකක් තමයි මේ තමන්ට යම් යම් අඩුපාඩු සිද්ධ වෙනකොට ඔව් මේකෙදී යා හිතනවා මේක මේ සත්‍ය ඔහු කරනදී ඔහු රැගෙන යයි මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා හිත හදා ගන්නවා. එහෙම හිත හදාගත්තේ නැත්තම් තමන් හොඳ නම් හිතන්නේ කොහොමද? ඇයි මෙච්චර හොඳට ඉඳෙද්දි? ඇයි මෙච්චර අවංකව ඉඳෙද්දි? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම කරන්නේ? ඒ විදිහට හිතුවොත් මොකද වෙන්නේ? ආයෙමත් ප්‍රශ්නේ පටන් ගන්නවා. ආයෙමත් ඇවිසින්න පටන් ගන්නවා. ඊට පස්සේ එකට එක කරන ඒවා එන්න පටන් ගන්නවා. එහෙම නැතුව එයා කල්පනා කළොත් නෑ මේ ඔහු යමක් කරනවාද? ඔහු ඒ කාරණිය ආවි. එතකොට හිත උපේක්ෂාටපත් වෙනවා. මේක උපේක්ඛා චේතෝ විමුක්ති. මම යමක් කරනවාද? මං ඒ කාරණිය යනවා. ඔහු යමක් කරනවාද? ඔහු ඒ කාරණිය යනවා. මේ ලෝකේ සත්වෝ යමක් කරයිද? ඒ සත්‍යෝ ඒක අරන් යනවා. මේ විදිහට කල්පනා කරන මිනිසයා කලබල නැති තැම්පස්සිතකින් යුක්ත වෙනවා. ඇයි එහෙම හිතුවේ නැත්තම් මොකද වෙන්නේ? ඔහුට මේ අසාධාරණකම් ගැන හිතනවා නම් මේක ඉවරයක් තියනවාද? ඉවරයක් නැහැ නේ. ඇයි කොහෙන් බැලුවත් තියෙනම් අසාධාරණකම් ඕනතරම් පේන්න පුළුවන්. ඕනතරම් තියෙන්න පුළුවන්. එතකොට මේ උපේක්ෂාව ඒ විදිහට වඩනවා නම් එතකොට කිසිම මිනිසියෙකුට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ හරිය පැහැදිලි. එතකොට යා කල්පනා කරනවා මොකද්ද? මේකේ තියෙනවා ඉත්‍යාවා භික්කවේ පුරිසස්ස වනායන් කාය වාදාය ගමනියෝ. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ ශාරීරිය අරගෙන යන්නේ නැහැ. එතකොට මේ ශාරීරිය අරගෙන යන්නේ නැහැ. එහෙනම් මේක චිත්ත මාත්‍රයක්. මේ චිත්ත මාත්‍රයකින් තමයි මේ මිනිසයා වාසය කරන්නේ. එතකොට චිත්ත මාත්‍රයකින් වාසය කරනාට ඔහු නිතර පාවිච්චි කරන්නේ ඔහුට භාවිතා වෙන්නේ ඔහුගේ කයයි. ඒ නිසා ඔහු කල්පනා කරනවා මේ කය මුල් කරගෙන යම් කිසි දෙයක් වුණාද ඒක මම මෙහෙම විඳින තියෙන දෙයක් මම මෙහෙ විඳලා දානවා මම මේක අරගෙන යන්නේ. ඉතින් මෙහෙම හිතන්න කොච්චරනම් එයාට ජීවිතය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් බොහෝ අය හිතන්නේ මේක අරගෙන යන්නනේ. ඇයි කියනවනේ නේ මං එනවා මං ආයෙ එනවා කියනවා පස්සේ. එතකොට මේ කාලයක් තිස්සේ මේ ධර්මයේ අපිට මෙහෙම අනතුරක් පේනවා ධර්මයේ තුලින් බලද්දී මේ මේ ගැන දැනුමක් නොතිබුණොත් මේ පටුසිත විසින් ඔහුව ගොදුරු කරගන්නවා ගොදුරු කරගත්තාම කොච්චර පටු වෙනවද කියලා නම් මට එක සිද්ධියක් මතකයි ඒක පවුලකින් මට ඇවිල්ලා කිව්වා මේ ඔහුගේ පියා මරණයට පත් වෙන්න ඉස්සෙල්ලා එමෙතිස්සෙම කිව්වේ මම මේ බල බලා ඉන්නේ මම මැරෙනකන් මම ණයෙක් වෙලා එනවා මම ණයෙක් වෙලා එනවා ඇවිදින් දුඹලා සියල්ලටම දස්ත කොන්නවා දැන් මේ සමහර විට මේ හොඳට හිත දියුණු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් මේ පටු සිතක් දිගටම පවත්වන්න පෙළඹිච්ච නිසා ඒ සිත යම්කිසි අදහසක සිර වුණා ඒ සිර වුණාට පස්සේ ඔහුට ඒක ඉක්මව යන්න බෑ දැන් බලන්න දැන් මේ වගේ අදහස් වල මිනිස්සුන් සිර වුණොත් සමහරු ඒ වගේ සිර වෙනවා සමහර අය එහෙම නෙමෙයි සිර වෙන්නේ ඒ ද්වේෂයෙන් සමහරු සිර වෙනවා ලෝභයෙන් මම නම් යන්නේ ඔයා දාලා මරුණත් මං එනවා එහෙම කියනයි නේද කියන මං එනවා ආත්ම ගාන මං ඔයාව ඔයාගේ පස්සේ මං එනවා කිය කිය මැරෙන්නේ නැිනවා ඒ පටුසිත ඊට පස්සේ සමහරට මැරිලා යා එනවා බේරෙන්න බෑ ඉතින් මේ වගේ මේ ඒ පටුසිතේ ගොදුරු බවට පත් වෙන්නේ පටුසිත තමන්ගාව තියෙන බව දන්නේ දැන් බලන්න පටුසිත පලල් කරගන්න මීටත් වඩා හොඳ ධර්මයක් තියෙනවද දැන් උපේක්ෂාවට පත් වෙන කෙනා පටුසිත පවත්වන්නේ නැහෙනේ ඇයි කර්මය මෙනෙහි කරනවානේ මා විසින් යමක් කියනවාද කරනවාද හිතනවාද මම මේක අරගෙන යනවා අන්නේ යම් කිසි දෙයක් කියනවාද කරනවාද සිතනවාද ඒක ඒ අය අරගෙන යනවා මෙහෙම හිතනකොට ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ ප්‍රබල දෙයක් තියෙනවා තමන්ගේ මේ කර්මයට දාස වෙච්ච බව මේක දකිද්දි කෙනාට සංසිද දෙන්න තියෙන්නේ නේ දැන් බලන්න මේ කවුද යසෝදරා තමන්ගේ පියා නිරේගියා තමන්ගේ සහෝදරයා නිරේගියා එතකොට මේ මතක් වෙන්නේ මොකද්ද උපේක්ෂාව මොකද්ද ඒ අය යම් කර්මයක් කරගත්තද ඒක දායාද කරගත්තා එහෙම නෙවෙන්නේ නේ. එතකොට මේ වගේ. නමුත් සමහර පවුල් වල කොච්චර වෙනස්ද නේ? දැන් සාරිපුත් මහ රහතන් වහන්සේගේ පවුලේ මුළු පවුලම ධර්මය අවබෝධ කළා. අම්මත් අන්තිම මොහොතේ අව මාර්ගඵල ලැබුවා. සහෝදර සහෝදරයෝ සියලු දෙනාම රහතන් වහන්සේලා. ඒත් ඉතින් එක එක්කෙනාගේ කර්මානුරූපව තමයි මේ ඔක්කොම සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආන මේ වගේ උපේක්ෂාවක් පොඩි දරුවෙක් පුංචි කාලේ ඉඳලා උපේක්ෂාව පුරුදු කළොත් මේ දරුවාගෙන් පාප කර්මයක් සිද්ධ වෙයිද කියලා අහනවා. නෑනේ. සිද්ධ වෙන්නේ නෑ. පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැත්තම් මේ දරුවා ඔව් දුක ස්පර්ශ කරයිද කියලා අහනවා ඔහුට. දුක ස්පර්ශ කරන්නේ නෑ. එතකොට මේ පාප කර්මයක් කෙරුණොත් තමයි දුක ස්පර්ශ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා මේ විදිහට සතර දිශාවට ඒ කියන්නේ දැන් උපේක්ෂා චේතෝ විමුක්තියත් වඩන්න ඕනේ දිශා වශයෙන් කියන. ඒ කියන්නේ උතුරු දිශාවේ යම් තාක් සත්‍යය සිටිද්ද ඒ සීළු සත්‍යයද කර්මය දායාද කොට සිටින්නාහුය. කර්මයේ පිළිසරණ කොට සිටින්නාහුය. යම් කර්මයක් කල්යාණ වූ හෝ පාප වූ කරයිද ඒ සියල්ලම ඔවුන්ට ඔවුන්ගේ දායාදේ වන්නේය. මේ විදිහට දස දිශාවට හැම දිශාවකම බලද්දී මේ ඔහුට ඔහුගේ දෘෂ්ටියට ඔහුගේ දැක්මට ඔහුට පේන්නේ මොකද්ද එතකොට මේ සියලු සත්වයෝ තම තමන්ගේ ක්‍රියාවට වග කියන ජීවිත තම තමන් විසින් අරගෙන යන ගමනක් ඉතින් මේ නිසා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙද්දී දැන් අපි ගත්ත දැන් අපි මේ කරජකාය තව කොච්චර කාල තියේද කියලා අපි දන්නේ නැහැ දැන් අවතාව අවුරුදු 100ක් ගත්තොත් අවුරුදු 100කදී අපි කවුරුවත් ඉන්නවද අපිට වෙච්ච දෙයක් නැහැ නේ තව අවුරුදු 100කින් වෙච්ච දෙයක් නැහැ නේ අපි කාටවත් මේ ගොඩනගිලිවත් තියෙන්නේ නැහැ එච්චරටම මේ අනිත්‍ය වූ ලෝකයක තමයි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න කල්පනා කරන්නේ දැන් ඒ කාලේ අපි ගත්තොත් බුද්ධ කාලේ දැන් ওই ධර්මාශෝක රජුරුව අර අශෝක කුලුණු පොලිෂ් කරලා තියෙන හැටි බැලුවාම ගලෙන්නේ හැදුවේ හදලා රජුරුවම බලබල හිතන්නේ නැති මේවා නම් ආයේ බුද්ධ ශාසනයේ තියෙනකම්ම පවතී කියලා. නමුත් හිතන්න බැරි විදියට ඒ සියලු දේ කැඩී බිඳී සුනු විසුනු වී ගියා විතර නෙමෙයි නාම මාත්‍රයකවත් ඉතුරු නැතුව අතුරුදහන් වුණා. ඉතින් ඒ නිසා ඉබඳු ලෝකයක අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නෙ. බුදුරජාණන් වහන්සේට මේ මිනිසයාට යහපත පෙන්වා දෙන්න උන්වහන්සේ තුල තියෙන දක්ෂතාවය. දැන් බලන්න උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගැන අපි ඉගෙන ගත්තනේ අද උදේ රහතන් වහන්සේලා ධර්මයේ කතා කරපු ලස්සන පුදුමයි නේ. ඊළඟට උන්වහන්සේ මේ ස්ත්‍රීන් වේවා පුරුෂයන් වේවා පුරුදු කළ යුතු දේ හැටියට උන්වහන්සේ පින්නේ කුමක්ද? සතර බ්‍රහ්ම විහරණ. මේව දිසා වශයෙන් වඩන්න කියලා. සමහර විට අපි ඔක්කොම නොකළත් එක්කෙනෙක් හරි මේක කරගත්තොත් පිනක් තියෙන කෙනෙක් නේ. ඉතින් ඒක එතකොට ඒ කෙනාට නේ. එක්කෙනෙක් හරි හිතට වීරිය අරගෙන මම මේක කරනවා කියලා මේ කරගත්තොත් ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසූ ලාභේ ඒ කෙනාට හිමි වෙන්නේ නැද්ද? හිමි වෙනවා. මොකද හේතුව මේක ඉගෙන ගත්තට පස්සේ මෙතන තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන අපි පුහුණු නොකළ මානසික ස්වභාවවල පුහුණු කිරීමේ ක්‍රමවේදයක්. දැන් අපි පුරුදු කරලා තියෙන මොකද්ද? පුංචි කාලේ ඉඳලා මම කිව්වේ නේ පොළවේ හැප්පුණත් පොළොවට ගහලන්නේ අපිට මේ අපි සතුටු කළේ. එතකොට මේ ඒ වගේ පුරුදු කළාට පස්සේ ඒ පුරුදු වෙච්ච රටාවනේ ලෝකෙටම අපි යන්නේ හැබ්බැහිවි. එතකොට මේ වගේ ධර්මයක් අහනකොට මේක මේ සියල්ල අපි ඉදිරියේ තියෙන අපට ලැබෙන බරපතල විදී ලාභයක් නෙවෙයිද? හැබැයි මේක අපිට ගන්න තියෙන්නේ අපේ මානසික ස්වභාවයක් හරහා. ඇඟෙල්ල ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විටමින් එකක් වගේ ගිලින්න පුළුවන් එකක් නෙවෙයි. මේක අපේ මානසික ස්වභාවයෙන් තමයි ගන්න තියෙන්නේ. අන්න එතනයි අපිට තියෙන දුෂ්කරතාවය තියෙන්නේ. ඇයි මේ මානසික අපි පුරුදු කරලා තියෙන රටාව තුළ මේක ගොඩනගා ගන්න අපිට තියෙන සමහර විට අපේ පිම්මදිකමක් තියෙන්න පුළුවන්. නමුත් පිම්මදී කී කී කල්පනා කර කර හිටියොත් තියෙන ටිකත් අපිට නැති වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ මොකද? අපිට පේන්නේ නැහැනේ පිම්මදී ඇති බව. අපිට තියෙන්නේ මේ සඳහා වංක උත්සාහයක් ගන්නයි. ඊළඟට අපි කැමති වෙන්න. අපි කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පාටු සිතක් නැතුව පාලල් සිතක් ඇතුව සිටීමට කැමති. මොකද හැම ගුණයකටම උපකාරී වෙනවා ඉද්ධිපාද. ඉර්ධිපාද වලින් තොරව කිසි දෙයක් කරන්න බෑ. එක්කෝ ඡන්ද ඉද්ධිපාදේ. එහෙම නැත්නම් චිත්ත ඉද්ධිපාදේ. එහෙම නැත්නම් විරිය ඉද්ධිපාදේ. එහෙම නැත්නම් විමාංසා ඉද්ධිපාදේ. ඒ කියන්නේ ඡන්ද ඉද්ධිපාදේ කියන්නේ එක්ක අපිට බලවත් අවශ්‍යතාවයක් ආශාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බලවත් අදිෂ්ඨානයක් පොදවාගත්තු බලවත් සිතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බලවත් වීරියක් තියෙන්න ඕනේ උපදවාගත්තු. එහෙම නැත්නම් බලවත් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකෙන් විතරයි මේ ස්වභාවයට එරෙහි වූ විශේෂ ගුණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවනේ පින්වත්නි ඈතට ගලක් ගහනවත් අපි මේ බලයක් උපද්දවන්න ඕනේ නේද? නැත්තම් නිකන් අතට ගල අරන් අත ඇරියොත් ඈතට යනවද? ඒකටත් අතින් යම්කිසි වේගයක් ගන්න ඉතින්. ඒ නිසා මේ හැම දෙයකටම උපකාරී වෙනවා මේ බලවත් යොදවන දේ. ඉතින් අර බලවත් යොදන කුසල පාක්ෂික ප්‍රධාන ගුණ හතර තමයි ඔය ඉද්ධිපාද. ඒ නිසා මේවා අපිට උපකාරී වෙනවා මේ මෛත්‍රී වඩන්න. එහෙම මොකද සමහර විට මේ මෛත්‍රිය දැන් මේක ඉගෙනගත්තු අපි කිමු දරුවෙකුට මේක ඇහුණා කියලා පින තියෙන දරුවෙකුට මේ දරුව කල්පනා කළා තිසියලු අභියෝග මැද්දේ ගුටි කකා යා ඒක ගියොත් ඒ මෛත්‍රිය අඛණ්ඩව පැවතුත් යා අනාගතයේ ලুকু ලාභයක් අත්පත් කරගන්නේ නැද්ද? මේ මිනිස්සුයන් කෝටියකට ගන්න බැරිද? කෝටි සංඛ්‍යාත මිනිස්සුන්ට ගන්න බැරිද? තනි කෙනෙක් අත්පත් කරගන්න පුළුවන්. හැබැයි ඒක යාගේ තියෙන උත්සාහය වාසනාව මත තියෙන. ඉතින් ඒ නිසා මේ ශරීරය අපි අත්හැර යනවා. මිනිසයා චිත්තක්ෂණ මාත්‍රිකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පටු සිතින් බැහැරව අප්‍රමාණ සුභාවිත සිතක් ඇති කරගන්න කියලා. එහෙනම් අපටත් අප්‍රමාණ සුභාවිත සිතක් ඇති කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.